අපේය දූපුතුනේ අපරටේය දූපුතුනේ රට අපේය දූපුතුනේ අපරටේය මල් කැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුණු දහදිය නටයි රණ දෙරණේ හැලුණු ජාතිය නංගන ඍෂියෙන් හද පොද වැටුණු එන් ඉදිරියට පුත පැරකුම් දුටු ගැවුණු දූපුතුනේ රට අපේය දූපුතුනේ අපරටේය දූපුතුනේ රට අපේය දූපුතුනේ අපරටේය සමනොල ගිරාග ඉල් හඳ සැට වෙන තුරුම රට වට මුහුද යලි පන එන තුරුම මේ සිරිලක් මඬල පුත අපටයි උරුම දූපුතුනේ රට අපේය දූපුතුනේ අපරටේය දූපුතුනේ රට අපේය දූපුතුනේ අපරටේය